ඉස්සෙල්ලත් ලංකාවේ තිබුණ පොලිසි දෙකක්. එකක් කොටි පොලිසිය, එකක් ශ්‍රී ලංකා පොලිසිය. රනිල් වික්‍රමසිංහත් ඇවිල්ලා ආයිත් පොලිසි දෙකක් ඇති. එකක් රනිල් පොලිස්, අනික ශ්‍රී ලංකා පොලිස්. රනිල් පොලිස් එකේ බලය තියෙනවා අග්‍රාමාත්‍ය කාර්යාලයේ කැබිනට් අනුකාරක සභාවක් විසින් කිව්වාම මෙන්න මේ අල්ලගෙන ගිහිල්ලා දනුකඩේ ගසනු කියලා. වහාම ඇවිල්ලා අල්ලන් යනවා. නඩු ආකාර දෙකයි. දැන් ජනසභියේ සමෘද්ධි මුදල් දිලිඳු ජනයාට බෙදන්න ගිහිල්ලා භාණ්ඩාගාරයෙන් සල්ලි එනකන් ඒ මුදල් ගත්තය කියලා බැසිල් රාජපක්ෂ ඇතුලේ ඒ වැඩේ ඊට වඩා වැරදි සාගත ලෙස සජිත් ප්‍රේමදාස මැතිතුමා කරනවා. සමෘද්ධි හැබැයි කිසි ප්‍රශ්නයක් නැහැ, නිරුපද්‍රිතව බෙදාගෙන යනවා. බැසිල් රාජපක්ෂ මැතිතුමා බෙදුවාම හිරේ, සජිත් බෙදුවාම අපූර්වට බෙදෙනවා.